සාධාරණ ඉල්ලීම් කිපයක් කරන්න. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සඳහා වැඩබද්ද ඉවත් කරන ලෙස. දෙක, තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් එදිනෙදා භාවිතා කරන මේ ජංගම දුරකථන සේවා සඳහා අය කරන අතිරේක බද්ද ඉවත් කරන ලෙස. තුන, කාර්තුවකට මිලියන 100 සීමාවටවත් සිල්ලර තොග වෙලදාම ගේන්නේ. එතකොට කිසි අර්බුදයක් නැහැ. වැට් ඉවත් කරන්න සම්පූර්ණයෙන් අහෝසි කරන්න කියන්නේ නැහැ නේ. ජනතාවට සහනයක් දෙන්න කියලායි අපි කියන්නේ.